වහන්සේ මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමිපාණන් වහන්සේ විසිනි. සමන්ත චක්ඛවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මං පලිතු ප්‍රේම සමුද්ද මන්නේ නපරම්බතනං විරං පරිසුසේ මෙම ධම්මපද ගාථාව සිතා වඳුනා භාවනා මනසිකාරය පිළිපැක් කරන ගාථාවක්. මෙ අරුපලයේ ලසමුද්ද මැද්දේ නපම්බතානම් විවරම් පරිස්ස. අහසෙහි හෝ මහා සාගරේ හෝ ගල් පර්වතයක් තුළ විවරයක් තුළ හෝ යම් තැනක පිළිසිතේ යත්තත්තික ලක්ෂසහේතුමත් මරණය විසින් නැඩ නොගන්නා වූ කෙනෙක් මේ ලෝක ධාතුවේ පුතනකවත් නැත කියන එකයි මේ වාක්‍යයෙන් කියෙන්නේ. පහසේ සිට මරණය නිදහස් වෙන්න බෑ. මහා සාගරයේ මැද සිටියක් නිදහසක් නැහැ. පර්වත කුහරයක් තුළ සිටියක් නිදහසක් නැහැ. නවීජ්ජතේසු ජගති පදේසු මේ පොළොවේ කොතනකවත් මේ මරණයට යටත් නොවන තලක් ඇත්තේ නැහැ කියන එකයි ප්‍රතිචේදය. සුප්‍රබුද්ධ රජතුමාගේ මරණය නිමිති කරගෙන මේ ගාථාව දේශනා කළේ සුප්‍රබුද්ධ රජතුමෝ කියන්නේ දෝදත්තරුන්ගේ පියතුමා, යශෝදරාවගේ පියතුමා, අපේ සරුවක් වන් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරතුමා. නමුත් අයෝනිසෝ මනසිකාරය නිසා පාපමිත්‍ර සේවනය නිසා නොමඟ ගියා. සරුවක් වල් වහන්සේට වෛර දැනගෙන සරුවක් වල් වහන්සේ වත්ම මාර්ගය සමා අනුගමනය කළා. ලෝකුරා බුදුරජාණන් වහන්සේ දැනගත්තා දවස් 7කදී මෙහෙණිපාක ලැබිලා තමන්ගේ මානගාරයේ පියගැට ආරුණේ පොළොව දුක් වේලා අපායට යන මේ වචනේ බොරු කියන සඳහා සුප්‍රබුද්ධ රජතුමා විශාල ප්‍රසාරයක් ගත්තා. සතුමහල් ප්‍රාසාදයේ මතුමහල් කලාවට ගියන් දින හතකට සායන්නේ සෑවැදීම සූදානම් කරගෙන ජරුතුමාට ජරුතුපාලන් 14 දෙනෙක් විධාන කරලා හත් දවසේම දිනක නොදා ඉඳ අදිස්ත්‍රාණ කරගෙන සිටියා. නමුත් අත්තිනි ගලසේ වැලැක්විය නොහැකි දෙයක් සිද්ධ වුණා. රජතුමාගේ මංගල අශ්‍රයා සිටින කලබල වෙලා රාජාංගනේ දිවංග පටින්න ගත්තා. කිසිම කෙනෙකුට මේ මංගල අශ්‍රයා මෙල්ල කර ගැනීමට විමුවා ගැනීමට නොහැකි වුණා. රජමාලිගේ මතුමහන්තලේ සිටිය මේ රජතුමා මේක දැකලා කල්පනා කළා මම ගියොත් මට පුළුවන් මේ අශ්‍රයා ගමනේ කරන්න. සද්දාසිකින් හා බණින් නැති කෙලෙන්නේ රජතුමාට බණින්දිකක් පහළ වන අමතක වීම. දොරටුවලමට ගම දැල්ල බේම ඇරුණ. දොරටු පාලෝ දෙන්න ඉබලක නෙමේ සල්හාට යාරන්න සලස්වා. මේ විදිහට දොරටු හතරම ඉබලට ආව. ඊයකතර සමීපයේ දෙනකොට පොළොව විරුතුම. අපායට ගිය. වේදනෙමි දෙරගෙනයි සරුවඥන් වහන්සේ වදාළේ සතුලාල් ප්‍රාසාදයේ තනසේ සිටියයි. මහා සාගරයේ ආරක්ෂා මහතලෙ සිටියයි. පර්වත කුහරයක් වන සිටියයි. මරණයේ සිටින වෙලාව වළක්වන්නට බැ. මරණයේ නිදහස් වීමක් ලෝකෙන් නැති නෙතුන් වහන්සේ වදාළා. දිනක් සරුවඥන් වහන්සේ විදුරු පෞදෙහි වැඩෙන අවස්ථාවක උපසාලක කියන බ්‍රාහ්මණ තනිවරේ තමගේ පුතුන් වහන්සේ දිව්‍ය කෝට පර්වතයේ නැගලා සිටිය. භාග්‍යවතුන් වහන්සේ ගහක් මුල සමවත් වෙමින් දැකලා උපසාලක බ්‍රාහ්මණතුන් වහන්සේ දිගින් සාමූහික කතා කළා. භාග්‍යවතුන් වහන්සේ අසවදාළන්නේ මහා ගලාලේ මේ සම්මුඛරත සමනේ කවර අර්ථයක් තියෙද කියලා. මේ උපසාලක බ්‍රාහ්මණතුමා වයෝ දෙකනේ ස්වාමීනි මම කුඩා කලකට නොයිදි මේ පරිහරණය කරන දිරිස් දිරිස් දුපේ කිසිමක කලක අනුන් පරිහරණය කරන දෙයක් මා පාවිච්චි කරන්නේ මම නොයිදි දේ පාවිච්චි කරන කෙනෙක් එනිසා කවදාරිමගේ මරණය පස්සේ මගේ මෘත දේහය ආදාන කරන්නේ නොයිදි මනස්වාගෙන මම ආජීවතුන් වහන්සේ අසවදාලා මහරජු තුමිස් බ්‍රාහ්මණය ඔබට තිබුණානේ මෙතන සෝයාගන්න පුළුවන් නේද? එහෙමයි. ශ්‍රමණ බවද්දෝතුන් වහන්සේ මෙන්නේ නුගදා කියනක. මේ නුගදා අස්තරල මෙතන ළඟේ ශරීරය ආදාන කරන්න පුතුනන්ට මම නියමිත. ආජීවතුන් වහන්සේ අසවදාලා බ්‍රාහ්මණය ඔබ දන්නවද? ඔබේ ශරීර නිශ්චේත කළාරේ මේ ස්ථාල කුච්චර වාරදිත. එයාමම දන්නේ. උපකාරක නාමා නම් සහස්සාලු චතුද්දස අසුයෙන් පදේසේ ගද්දානි නැති ලෝකේ අලාමක යම් සරංච ධම්මෝච අහිංසා සංයමෝ ධම්මෝ ඒකදර්යා සේවන්ති ඒකං ලෝකේ අලාමක උදාකාම ධර්මදේශනා කළා ප්‍රාප්තනය උපාසකරදී මේ මහා භද්‍ර කල්පයේදීම උපකාරක නාමයෙන් ප්‍රාප්තන වාසයෙන් ඉපදේ උදේම ශරීර නිශ්චේත කළාරේ මේ පානේ 14000 වාරයක්. අලිපේ සත්‍යයන් ගැන කවර කතාද? උපසාරයක නොවේ වෙනත් ආස්භාව ගැන කවර කතාද? උපසාරයක නාමයෙන් බ්‍රාහ්මණෝ උදේ ඉපද. උදේ ශරීර නිශ්චේත කළාර මෙතන 14000 වාරයක්. දීපා බ්‍රාහ්මණේ මේ ලෝකයේ මේ පොළේ මෘත ශරීරයක් නිශ්චේත නොකර තනක් ඇත්තෙම නැහැ. කාලකෝණ ජනස්තරක් නෙමේ අසංකේය වාර මේ පොළවේ සෑමකින් අංගලකම මුර්ථ ශරීර විචේත කළකි. මුර්ථ ශරීරයේ පතිත වෙලා තියෙනවා ආදාන කළා තියෙනවා භූම දාන කළකි. ඒකා ලෝකයේ ප්‍රතමතෝ මරණයටපත් නොවන කළා තියෙන නම් ආර්යයන් වහන්සේ ආශ්‍රවණය කරන මරණයට නැතිකල. එනම් යම් සත්‍යන්ත ධර්මවත අමාවත සත්‍යයක් යම් තැනක වේන. අහංකත ධර්මයක් යම් තැනක වේන. අහිංසා සංයමෝ ධම. අහිංසා ධර්මයක් යම් තැනක වේන. සීල සංවරයක් යම් තැනක වේන. චිත්ත ධර්මයක් යම් තැනක වේන. මෙන්න මේ ගුණාංග පහ නිසා යම් කිසි හේතු ප්‍රත්‍යයෙන් අත නොගන්නා වූ අහංකත ධාතුවක් ප්‍රතිවේද කරගන්න ලැබෙනවා. සියලු දරියා සේවන්ති මෙන්න මේ සත්‍ය ආර්යයන් වහන්සේ ලක්ෂ්‍ය වෙනවා. දේසං ලෝකේ අනාමතං මෙන්න මේ අනන්ත ධාතු සංකාත නිර්වාණ අභය භූමිය මානවක ඇති එකම ස්ථානයයි කියන කුණහසේ පහදාගන්නා මේ ප්‍රසාදයටපත් උපසාරයක රාහල තුන පුතුන දෙන්නම ඒ දේශනාව සානේදී අනාගාමී මාර්ග ඵලයෙන් නුවන් සදාකාලික මරණයක් නැති උත්තර නිර්වාණ ධාතු අරහත් මාර්ග ඵලයෙන් අවබෝධ කරගන්නවා. මේ සඳහා තමයි බුදා දිද්ද කෝටකාරයේ භාග්‍යවත් වහන්සේ ගහපොළ වැඩ මෙදීනිය දෙන්න මුණ ගැහුවා. මේ නිසා මේ පොළවේ හැම කලෙම මුර්ත ශරීර නිශ්චයක තලපොළවා. ඒ විදිහේ ලෝකේ උපනිතන් සෑම සත්‍යන්තම සාධාරණ ධර්මතාවක් වන මරණය සම්බන්ධ භාවනා කර්මස්ථානයක් වැඩීමටයි අපි සෑම දෙනාගේ සූදා. පිළිවෙලින් භාවනා පන්තිවාර තුනකදී මරණානුස්සති භාවනාව සම්බන්ධ විස්තර කර්මස්ථානයක් දැන් අපි ප්‍රගුණ කරගෙන තියෙනවා. අද අපි මේ සීල භාවනා දිනෙහි පරමාර්ථය වන්නේ ඒ ප්‍රගුණ කරගත් මරණානුස්සති භාවනාව වඩමින් මේ දාස පුරාම අර මරණය පිළිබඳ යථාභෝධයක් ලබා දෙන එළිමගම ප්‍රතිපත්ති ධර්මයේ රත්නත්‍රයට පූජා සත්කාර පවත්වලා අමරණීය නිර්වාණ ධාතු සමුත් කරගන්නවා. එනිසා මේ ලෝක ධාතුෙහි වෙන පිළිගන්නව ගන්න යාමවන්ත කෙනෙක් කවුරුගේ වැලිතක් ලැබුණා නම් ඒකින් නිසිතේන ගන්නවා ඒක උපදවලා එක වාක්‍යන ආභරණ විකෘතියෙන් සම්බන්ධ වෙලා මේ නියම අගේ ප්‍රයෝජනයට ගන්න. ඒ වගේ ලෝක ධාතුවේ පහළවෙන ශාස්ත්‍රීයව අතුරේ සර්වඥ සම්මාසම් බුදුරජාණන් වහන්සේ පරම භාවනා කර්මස්ථාන ලෝකයට දේශනා කරන වෙන ශාස්ත්‍රීයෙක් නෑ. උන්වහන්සේ ලෝක ධාතුවේ සෑම සත්‍යයක ජලතල අයුරේ භාවනා කර්මස්ථාන දේශනා කරලා තියෙනවා. ඒ සියලු භාවනා සම්පූර්ණයේ තුළ සමත භාවනා අතුලියක් දක්වලා තියෙනවා. ඒ සමත භාවනා අතුලෙන් දස අනුස්සතිය සය භාවනා කර්මස්ථානයේදී මරණානුස්සති කර්මස්ථාන. මරණානුස්සති කර්මස්ථාන භාවනා උපචාර කර්මස්ථාන. උපචාර භාවනා අර්පණ භාවනා තුළ දෙකක් වෙනවා මේ කර්මස්ථාන හතලිය. ඒ විහාපතේන අර්පණ කර්මස්ථාන. දහයක් තේනවා උපචාර කර්මස්ථා. බුද්ධානුස්සති ආදී සතරේ දස අනුස්සති වලින් කායපාසතියයි ආනාපානසතියයි හැර ඉතිරි අට. එවැනිම ආහාරයේ ප්‍රතික්‍රිය සංඥා ප්‍රතිජාතවක් කාලකින් දෙත. මෙන්න මේ දහයට කියනවා උපචාර කර්මස්ථා. උපචාර භාවන. ඊට උපචාර කියන්නේ ධ්‍යානෙට සමීපයි. ධ්‍යානෙයි ධ්‍යානෙට සමීපයි. ප්‍රතිලක්ෂණය සංයුක්ත පරිවර්තනයක් බැවින් උපචාර කර්මස්ථාන. ඒකේ උපචාර කර්මස්ථානයක් වන්නේ මරණානුස්සතිය අරමාර්ථ ධර්මය අරමුණු කරගෙන දැයි. ඥානගතවිත පැමිණෙන්නේ සම්මුති භාවනා සමතාලදී. සම්මුති භාවනා අරමුණකි. මරණානුස්සතිය නම් පරමාර්ථ භාවනා. මොනවාද මේ පරමාර්ථය? ජීවිතයේ ඉන්ද්‍රියයේ සිංහිය. දැන් මරණය කියන එක ප්‍රදේජනාසයක් මේ සිස්තරාපු ඉච්ඡා සත්‍යයක් කියලා කියනවා. ආයුක්ෂේ මරණය, පුණ්‍යක්ෂේ මරණය, උභයක්ෂේ මරණය, උපක්ෂේක මරණය කියලා. එවැනිම සම්මුති මරණය, සරස මරණය, චරිත මරණය, සමුච්ඡේද මරණය ඔය විදිහට තාක්ෂ දෙක තියෙනවා. එයින් සම්මුති මරණය කියන්නේ සිත නැති වස්තුවගේ විනාශය. වේද මරණ, කෝජස මරණ, කොස්ලස මරණ, මාර්ග මරණ මේ වගේ වචන පාවිච්ච කරන මරණ සම්බන්ධ. මේ සිත නැති වස්තුවගේ විනාශය. එනිසාද සම්මුති මරණය කියන්නේ. චරිත මරණය කියන්නේ අපේ ශරීරය, අපේ නාම රූප, සමයක් සමයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි යන. කොස්සලික මරණය. එවගේම උපච්ඡේදක මරණ සමුච්ඡේද මරණය කියන්නේ රහතන් වහන්සේලාගේ කෙලසුන් නැති රහතන් වහන්සේ අරහත් මාර්ගඥානය ලැබෙනකොටම සීල කෙලෙසි ගන්නවා. කෙලෙසි වීම නිසා ඒ බවෙන් එහාට කිසිදු මරණයක් උන්වහන්සේට නැහැ. මේක කියනවා සංචේද මරණය. සංචේද මරණය කියන්නේ දැන් අපි මේ සාරුච්චකෝල ලබන භාවනා සම්පන්නක ආත්ම මරණය. සංචේද මරණය නම් සුභාය මරණය. සුභාය මරණය කියනකොට ඒක තවත් හදිලි කරනවා ජීවිතේ ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතේන්ද්‍රිය දෙකක් තියෙනවා අපේ సంతානවල. නාම ජීවිතේන්ද්‍රිය, රූප ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ ඡායසික ධර්මයක්. සර්වචිත්ත සාධාන ඡායසික හතෙන් එකක් තමයි නාම ජීවිතේන්ද්‍රිය. පස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රක ජීවිතේන්ද්‍රියම මානසිකාරෝ. මේ සර්වචිත්ත සාධාන හත. මේ හයවන්නේ ජීවිතේන්ද්‍රිය. එනම් නාම ධර්මය අනුපාලනය කරන ඡායසික ධර්ම. නාම ධර්මයන්ගේ පාලකය තමයි ජීවිතේන්ද්‍රිය ඡායසිකය. මේ නාම ජීවිතේන්ද්‍රිය පරම්පරාව අවසන්යන්නේ රහත් වෙලා නිවන් පාන විට චිත්තචිත්තයම බලසන්නේ. ඒකෙකොල නාම ජීවිතේන්ද්‍රිය පරම්පරාව ධර්ම සංස්කාරයේ දිගට වැළපෙන්නේ තාපිය. නමුත් රූප ජීවිතේන්ද්‍රයේ ඒක භාවයෙන් භාවයට වෙනස් වෙනවා. රූප ජීවිතේන්ද්‍රයේ කියන්නේ කර්මජ රූපය. අපේ ශරීරයේ තියෙන කර්මජ රූප 20ක්. කර්මජ රූප 11ක්, කර්මජ රූප 19ක් තියෙනවා. කර්මජ රූප 9ක් තියෙනවා ඒකාන්ත කර්මජ. අනේකාන්ත කර්මජ රූප 11ක් තියෙනවා. එහෙනම් කාය දසක, භාව දසක, වස්තු දසක, චක්කු දසක, සෝත දසක, ධාන දසක, ජීව දසක, ජීවිතේන්ද්‍රිය නමක කියලා. මේ කියන කර්මජ කලාප නමයි. කර්මජ කලාප නමයි. එතකොට කලාපයක් පාසා කියනවා ජීවිතේන්ද්‍රිය රූපේ. දැන් චිත්තජේ ඍතුජේ ආහාරජ කලාප නැහැ ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය හටගන්නේ කර්මජ කලාප නමය තුල පමණයි. ඒ කර්මජ කලාප තුල පවතින මේ ජීවිතේන්ද්‍රිය රූපය ඒ රූප කලාප ආරක්ෂා කරනවා. ඒකට කියන අනුපාලනය කියන. ඔකුණක නෙළුම් මාළේ වැනි මල් වර්ගය ඔකුණේ තියෙන තරම් ප්‍රාණවත් තියෙන. ඔකුණේ ගොඩගත් වතුනේ ගොඩගත් කියනෙහි ඒ මල් මාළානික බවටපත් වෙන්න පටන් ගන්නවා තමයි නේද? ඒනි මේ රූප ජීවිතේන්ද්‍රිය තියෙන කුරු පමණයි අපේ මේ ශරීරයේ චතු සමුත්ථානක රූප පරම්පරාව නොසිඳි නොමනමි මරණයටපත් වෙලි පවතී. යම් විටක ඒ රූප ජීවිතේන්ද්‍රිය කියන රූප විශේෂයේ අපේ ශරීරයෙන් ඉවත් වුණාන නැත්නම් සම් විනාශයටපත් වුණාන ඊට පස්සේ සීලම රූප කලාපෙන් මැරෙන ඒ කියන්නේ විනාශයටපත් වෙනවා. අර කොපමණ වල යත් නෙළුම් මාලේ මාසාලි මෙන්න මේ විදිහේ අතිසංවිධාත චිත්තක්ෂණයේ පටන් කිතු චිත්තක්ෂණයේ දක්වාම නොසිඳී පවත්නා වූ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව තමයි අපි ජීවිතයේ කියලා හඳුන්වන්නේ. ජීවිතයේ කියන්නේ මේ රූප ජීවිතේන්ද්‍රයක නම. සෝතාබ්දි පලහක් ජීවත් වෙනවා, හතක් හත්තාවක් සියක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව නොසිඳී පවත්නායි. සත්‍යති පරම්පරාවසියෙන් ධම්මයේ කුරුක්කයක් වාගේ මේ රූප ජීවිතේන්ද්‍රිය පරම්පරාව රූප කලාපයක් පාසා නොසිඳී පවතුණා. ඒකයි ජීවත් වීම. ඒකෝක ජීවත් වෙන මේ ජීවිතේන්ද්‍රියක සිඳීම හේතු රාශියක් තියෙනවා. ඒකේ භෞතිකයි පරමාවිත ජීවනය. එතෙන්දී ආයුෂය මරණය සිද්ධ වෙනවාමයි. අපේ කරුණාව කියන මොකක්ද කියලා අයියෝ. සර්වඥයන් වහන්සේ 15 වෙනි කාලේ පරමාවිත අවුරුදු 100යි. ධර්මතාවක් වශයෙන් 100න් පහෙන් හතර ගුණයක් සර්වඥයන් වහන්සේ වැඩි වෙනවා. ඒ නිසා පරමාවිත ජීවීම පිළිවන්තය. නමුත් උන්වහන්සේ අතිසම්ප්‍රදායත් කුසල කර්ම විපාකේ නම් අවුරුදු අසංකල්‍යයක් ජීවත් වෙන ශක්තිය තිබුණා. ශක්තිය තිබුණේදී නම් ඒ භවයේ තව කර්ම අවශ්‍යතාවයන් දීමු පිළිගුණා. අන්න කර්මක්ෂේ මේ ආලක්ෂේ මරණ. කර්මක්ෂේ මරණය කියන්නේ නැත්නම් පුණ්‍යක්ෂේ මරණය මිනිස්යාගේ පරම ආශිර්වාදයේ තියෙද්දී තමන් අතිසංගියත් කර්ම විපාකයේ ශක්තිය වසවනවා. එනවා අතරිත ජීවිතක්ෂේතපත් වෙනවා. මේ පුණ්‍යක්ෂේ මරණය සර්ව සාධාරණයෙන් කියනවා මේක කිව්වන්න පුළුවන් කර්මක්ෂේ මරණය කියලා. උපහක්ෂේ මරණය කියන්නේ ජන්ම පහනක පහන්තය පහන් නැති තව සංගීමෙන් පහන නිමී යන්නක් මේ සිදුවෙන මරණය. ඊළඟට හතරවෙනිය කියන්නේ තියන්නේ උපක්ෂේප මරණය. මේක තමයි අකාල මරණය. ජීවත්වෙන පරමාවසක් තව තියෙනවා. ජීවත්වීමේ පුණ්‍ය සත්‍යයක් කර්ම සත්‍යයක් තව තියෙනවා. ඒ දෙකම තිබෙද්දී දැන් පහන් දැල්වාම පහනේ ප්‍රයත් වැටියක් තිබෙද්දී පහ වැටියම් පණීම සුලඟතෝ එක ගිම යනවා. ඒ වගේ ආශයක් තිනක් තිබෙද්දී සිදුවෙන මරණය අකාල මරණය. ඒකට උපක්ෂේප මරණය. මේ උපක්ෂේප මරණය සිද්ධ වෙන්නේ වර්තමානයේ බරපතල කර්මයකින් හෝ අතීත භව සංසාරයේ සිදු කරගත් කර්මෝපක්ෂේප කර්මයේ ස්වභාවයෙන් හෝ සිද්ධ වෙනවා. දැන් කලාබුරද දූෂී මාර නන්ද මානවක නන්ද යක්ෂ චින්ච මානවිතාව සුප්‍රබුද්ධ රජුරුව හේවාගේ අයට ආවශයක් තියක් දෙකම තිබෙද්දී සිදු කරගත්ත බලවත් කර්ම බලයකින් ජීවිතක්ෂේප පත්වීම සිද්ධ වුණා. මේක අතීත කර්ම බලයකින් සිදු වෙනවා. වර්තමාන කර්ම බලයකින් සිදු වෙනවා. මේක කියන්නේ කර්මෝපක්ෂේප කර්ම. මේ සිදුවෙන මරණ උපච්ඡේද කුමාරය. ඒකෙත් මෙන්න මේ කාරණය පරමාර්ථ ධර්මය. සම්මතියක් නෙවෙයි. ජීවිතේන්ද්‍රිය කියන්නේ පරමාර්ථ වශයෙන් පරමාර්ථ ධර්මය. ඉනි ඉන්ද්‍රියාව කියන්නේ පරමාර්ථ වශයෙන් අනිත්‍ය ලක්ෂණය. ඒක සම්මතියක් නෙවෙයි. එනිසා පරමාර්ථ ධර්මය අරිහුණු කරගෙන භාවනා වදීමේදී ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන පාන නෙවෙයි උපචාර සමාධිය නෙවෙයි. උපචාර සමාධිය විදර්ශනාවට හැරෙන්න පුළුවන්. එනිසා මරණානුස්සති කර්මස්ථානෙ උපචාර සමාධි කර්මස්ථානෙ. ඒකේ මේක වදන් පොන කරන්නේ මාක්ෂාය කියන එක අපි කලින් දැනගෙන තියෙනවා. යම්කිසි කාර්යයක් නොදැනු කියන නොදැනු කියන කාරණයක් වුණගෙනකොට වියක් ඇති ගැනීම කර්මයක් සම්පලයක් වෙනවා. අයිමක දැනගෙන කියන දැන් මොන ධර්මවල කවදාකවත් ගියක් හද ගැනීම කම්පනයක් කරන්නේක් වන්නේ නැහැ. කාර්යය යන්නේ නැහැ. මෙතන වලක් තියෙනවා, මෙතන මුලක් තියෙනවා, මෙතන මේ විදිහේ කරදරයක් තියෙනවා කියලා කල්යතු දැනගත්තා. සමෝසුදානම් වෙනවා. ඒකෙන්ද ගුණ පාන සමෝසුදානම් වෙනවා. වතුරටක් නම් වතුරට ගියන්න සූදානම් වෙනවා. ඒ වගේම පය කනල දෙයක් තියනවා නම් ඒක එන ගන්නට හොයා ගන්න සූදානම් වෙනවා. ඒ වගේම ගලක් මුලක් තියනවා නම් ඒක හැප්පෙන්න නැතුව යන්න සූදානම් වෙනවා. සමහර විටේ සූදානම් නිසා තමයි විශාල පහසු වෙන සංකේත. පය කියලා දෙන්නේ කියලා නම් ගලේ මුලේ ඇති, වලේ ඇති, ගලක් දීමින් ඉපතක් සිදු වී හතරට පහක් වෙනවා. තෝරන්නේ මරණය කියන එක ජීවිතයේ තියෙන මොහොන පාන්න කියන අන්තිම දරාරුම් ප්‍රශ්නයක්. වාචිකාද උපන්නේ සෑම සත්‍යයකම ඉදදී චිත්තක්ෂණ 17ක් ජීතන ඒ භාවයට ඇලුම් කරන භාවිකාන්තික ලෝභ ජාලය ඇති කර ගන්න. ඒක නිසා මේ භවයේ බොහෝ කලක් සදාකාලිකම ජීවත් වෙන්න කැමති. මේක ධර්මතාවක්. සෝවාන් ආර්යයන් වහන්සේලා තුළ උපන්න කෙනෙහි ඇතිවන්නේ භවනිකාන්තික ලෝභජාවයි. විශේෂ පරිච්ඡේදයකින් ජීවත් වෙන්න බොහෝ කාලයක් මුනරී පවතින. ආහාර පාන සැපයීම් ආදී ශරීර ප්‍රතිජාගන කටයුතු වල යෙදෙන මරණයටපත් වෙන්න නෙමෙයි. නමුත් මරණය කියන එකේ කාන්තේ සිදුවෙනවා කියන එක හරියට දැනගත්තාම තමයි නිරන්තරයෙන් එළිබිසිත සිහිනුව නිගත කරන්න පුළුවන්. මරණ සතිය වැඩම යෝගාවචරය විතර අප්‍රමාද. ප්‍රමාදයක් නෑ. අද කල්ලිතු වැඩ දෙකට පවගාන්නේ නැහැ. ඒ වගේම අනිත්‍ය සංඥාව විතරම ලබනවා. හැමදයක්ම අනිත්‍ය වෙනස් වෙනවා කියලා දැනගනිමින් ලාභාලාභ යසාවසනින්දා ප්‍රසංසා සතුටින් යතනෝ දහම සම්පාවන්නේ නැහැ. සම්පාවන්නේ මධ්‍යස්ත උපේක්ෂිත සිත පාවිච්චි කරන්න සමත් වෙනවා. එවැනිම සමාගයේ පරිස්කාරකල ඥාත පරිපත්‍යල සම්බගෙනෙන්නේ නැහැ. මාපි සාධන ඔක්කොම අත්හැර දාලා යන්න තියෙනවා කියලා මනසුරිය දායාදී කුසල් කරගන්න පුළුවන්. එතන නැත්නම් මේ මාර්ගයට මේ අනිත්‍යත මේ ඊළඟ සත්‍යය ඊළඟ ආරෝග්‍යතාවය වශයෙන් ධනය ධාන්‍ය අදෝන් කල්පු මොනම දේවක් තාක්ෂණය මොකලේ කර කර ගොඩනගන්නේ නැහැ. මෙතරම් පරිස්කාර කරවි තමයි සංකප්ප වස්තුව දෙවි නිරාලයට නිසෙනවා. ආශාව අදු කෙරෙන්නේ එතමලක්නේ මොනෝකල නිර්භය කෙනෙක්ද මොනම දේකටවත් බයක් ඇති වෙන්නේ නැත්නම් සාද බයෙන්ද ඕනෑදී දෙරිසල නිර්භය ඉන්නවා බයෙන්ද පළමුව කාර්ය නැහැ දැන් මරණයද තමන් බය නැහැ මරණයට බය නැත්නම් කොහකටද තහ වෙන්නේ ඒක නිසා විතරම නිර්භයව විසරදව ගත කරන්න පුළුවන් වෙනවා මරණ සත්‍ය වැඩි එතනවත් නෙමෙයි විතරම පාප ගණනා කරන්නේ කියලා. ආගමරි වරදක් දැක්කම ඒ වරදට ආවාදං ශාසනය කරලා ඒ පාප නිග්‍රහ කරලා මෛත්‍රී පාපරු මෛත්‍රී වශීකරව පවත්වන අනුන් පාපයන්ගෙන් වරදන්නට මුදවා ගන්න සමත් වෙනවා. එතනවත් නෙමෙයි මේ වරණ සත්‍ය වරණ යෝගාවචරය දීපෝ පරිදිෝ ඉන්සිසිසිය වන්තිස්තින මරණයේ දිනක කොයි වෙලාවද ඉස්සෝ පය දින පදන් විස්තර මරණය වෙන්න පුළුවන් ඒක දැසුම් දැක්ක කුසල කලන් විස්තර මරණය වෙන්න පුළුවන් ඒකල ගන්න බැරි කිසි හේතුන සීලයෙන් ශික්ෂාපදයක් හදාගන්නේ නැහැ තමයි සමාදන් වූ සීලය ධර්මයේ නිරෝධ ලක්වයි ආශිර්වාදයෙන් සොල කලාවකින් පිළිතුරු කුරුසඳ මඟ ලක්වයි පරිපූර්ණ පරිශුද්ධව ආරක්ෂා කර جاتی ඒක නිසා සියලු සම්ප්‍රදාය පොදින් පිරිසිදුව රක්නා ගලින් භාවනා වැඩි වැඩි වහාමුක සමාධිය සමාධිය කියන්නේ ගර්සනා කියන්නේ තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ පාරමී පලමින් මාර්ගඵල නිර්වාණ ධාතු ආභෝධය මෙන්න මේ නිසා මරණානුසතිය වඩන මරණානුසතිය වර්ණ බුද්ධයෝ නිතර නුමුණා වූ විවරණයක් කෙනෙක් වෙනවා. අනන්ත බුදුපාදයේ බුදු මහරහතන් වහන්සේලා මේ මරණානුසතිය වර්ණතියි. ලෝක පිට අජාගත බැරි බියකරු අරමුණක් මරණය. නමුත් මේ බියකරු අරමුණේදී පිට සමාධි කරගන්න බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා සතියයි සංවේගයයි සතිය පුදුම් පිටුවා ගන්නට ඕන සංවේගය පුදුම් පිටුවා ගන්නට ඕන ඥානය පුදුම් පිටුවා ගන්නට ඕන සතිය අනුනම් ප්‍රිය පුද්ගලයන්ගේ මරණයේදී දරුවෙකුගේ මරණය ගැන කනගාටුවෙන මෞතේ ප්‍රාණ කනගාටුව ඇති වෙනවා ඒක භවදාවට බාධාවක් ඒ නිසා සතිය නිත්‍යද සංවේගයේ නැතුව භාවනා කළොත් අප්‍රිය පුද්ගලයන්ගේ මරණය ගැන සතුටක් ඇති වෙනවා. ඒකත් භවනාවට බාධාවක්. ඒක නිසා පිට අහිත මෙදා සියලු සත්‍යයන්ගේ මරණය ගැන සංවේග පූර්වාංගම වෙන්න ඕනේ. යාමේ කියන්නේ නුවණ නැත්නම් තමයි තමන්ගේ මරණය ගැන බියක් ඇති වෙන්නේ. ඒක නිසා තමන්ගේ මරණය ගැන බිය නැවෙන්න අනිත්‍යවත් පුද්ගලයන්ගේ මරණය ගැන සංවේග උපදීනට ප්‍රියපුද්ගලයන්ගේ මරණය ගැන සෝක නොවෙන්න සතිය සංවේග ඥාන පිළිපුණ පහළ කරගත්තා. එනිසා මෙතර මධ්‍යස්ත සිටින් අපාපිත සිටින් නොසලන සිටින් මරණානුසතිය වඩන්තු. එතකොට මරණානුසතිය නැගීම අනුත්ත්ව සංඥාව ලැබීම. අනුත්ත්ව සංඥාව ලැබෙන්න පටන් ගන්නකොට දුක්ඛ සංඥාවක් අනාත්ම සංඥාවක් අවබෝධ වෙනවා. මේ තුනේ දේපාගත ධර්ම තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ එකක් ඇතුළේ නම් අනිත්‍ය දෙකක් ඇතුළේ. එනිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රියශ්‍රය වදින්න ගැනීමෙන් මේ ලෝකයේ පිළිබඳව තියෙන ගැඹුරු සංයෝජන තුනම වෙලා මේ ලෝකේ පරිලෝකයේ ජනක කියන සංයෝජන තුනම වෙලා තමන් බලාපොරොත්තු වෙන ඒ ලෝකෝත්තර නිවනට සම්බන්ධයි. එයිසෝ දරුවන් හදින දෙමෝපියන් ශිෂ්‍යයන් හදින ගුරුවරුන් අනිත් බොහෝ දෙනාට වැඩ කළසන කල්යාණ මිත්‍රයන් මෙතරම් මරණානුස්සතිය වර්ණ තියෙනතෝ. අනිත්‍යත මඟ පෙන්වන්න එවැගේම අනිත්‍යයේ කටයුතු ගැන අප්‍රමාද වෙන්න තමයි නිවන් ගැන අප්‍රමාද වෙන්න මේ මරණානුස්සතිය වර්ණ තියෙනතෝ. දැන් අපි මේ මරණ සති භාවනා කර්මස්ථානයේ වැඩම විට අපි අරමුණු කරගන්න ඕන කුමක්ද කියන එක අපි අහලා තියෙනවා ගන්නවා. මොනවද අරමුණු කරන්නේ? මරණයටපත් වූ අය. අපි දැනගන්න තියෙනවා අත්‍යවශ්‍ය මරණයටපත් වෙන හැටි. මරණයටපත් වූ අයව සෝදිනේ කරපත් කියන හැටි. මේ දේවල් සිදු වෙනවා වල ආගාම කරන හැටි. යම් මොනවී කුහුම දාන කරන හැටි අපි දැකලා තියෙනවා. එකිනෙක විදින කුතුහලයෙන් බොහෝ දෙනෙකු යාපදකලා තියෙනවා. මනුෂ්‍යයන් පමණක් නෙවෙයි, ගාය, ශ්‍රේණිය, ආශිපාවන්ගේ පොල්සෙන් දෙනවා අපි දැකලා තියෙනවා. ඒක නිසා යතුරුනි, මොනවා ඉතිරි වෙනවා දිනවල තියෙන දුකා දෙනවායි මරණ සිතිය හොයයි. මේ යාය දෙන්නේ ජීවිතය පාරණියක් නෙවෙයි, ජීවිතය වැඩි ගන්න පාරණියක් නෙවෙයි. දියාලියන් බලන්නේ ආරම්භයේදී මොනවාද මොකද නියමෝ සත්‍යෝ සියලුම මරණයට පත් වෙනවා. අපට මේක තේරුම් ගන්න ඕනේ. අපි මේ කාමාවලිය අපි කියන්නේ නියමෝ අයිත සංඥා මෙහෙ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මානව සිහි රජිනියෙන් අපි සිත විනෝදිත මානව සිහි සම්බන්ධ අරමුණ ආශ්‍රයව පොතේ ඉන්න කතා ගන්න. ඒක තමයි තේරෙන මනෝ කියන්නේ සුසංගෝණය. අපට බුදු සසේබුදු මහ රහතන් වහන්සේලාටමින් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලව ආයු වර්ණ සප බල ප්‍රඥා විලිමින් දෙලව ජයගෙන කෙලවර බුදු සසේබුදු මහ රහතන් වහන්සේ ආબોධ කුතු අගාලේ අජරාමර සාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා සියා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරමි. ඔබ මේ අහන්නේ ජාතක සභාවට විතරයි. සමනෙට සමනෙට පිටිසල කුලින් විචාරවල සම්පූර්ණ මුදල් දෙන්නේ පරමාර්ථය කරගන්න කිසිම අධ්‍යාත්මික දායකයන් නැත. සියලු දෙනාගේම